අපිට දැන් ආදායම අඩුයි. අපි කලින් 72කට දුන්නා. නේ නේ මේ 60 ගණන් වලට දෙන්නේ ඒත් මේ අරිඹු දෙන්න ඕනේ නැහැ. ඉතින් දළු වලින් අඩුයි වලින් කඩිකි ගානෙන් ගොඩක්ම අඩුයි අපට දැන්. සහතික මිලක් අපට හම්බෙන්නේ නැහැ. මේ පළාත් වල ඉන්න කුඩා තේවතු හිමිය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් දැන් මේ කුඩා තේවතු හිමියන් හරියම අසරණතාවයට පත් වෙලා ඉන්නවා. මොකද ඉතේ දළු වලට දැන් මේ වත්මන් රජයේ කිව්වා රුපියල් 80ක පාලන මිලක් දෙනවා කියලා. තවම නම් අපට රුපියල් 80 ලැබුණෙත් නැහැ. මේ මොනවා වුණත් ඉතින් පහුගිය රජයේ කාලේ නම් මේ රුපියල් 72න් පාතට දළු ටික වැටුනෙත් නැහැ. අනික රුපියල් 87ට 88ටත් මේ අපි දළු දුන්නා. දැන් ඉතින් මේ පාලන මිලක් ගැන මේ කිව්වට අපිට නම් ලැබෙන්නෙම නැහැ. දැන් මේ තේ දළු ගත්තත් මේ දැන් සාමාන්‍යයෙන් තේවත්තක අක්කර කාල තුන් කාලක වගේ තේවත්තක දළු කිලෝ 100ක් දුන්නා නම් දැන් මේගොල්ලෝ කියන ක්‍රමයට මේ අපේ ස්ටෝරු ඉල්ලන ක්‍රමයට දළු කැඩුවොත් එහෙම දළු කිලෝ 10ට 15ට බහැලා තියෙන්නේ.